සීය නැහැ කියන එකට වඩා සීය තියෙනවා. අපි දැනුවත් වෙන්නේ වැඩක් කරනකොට 100ෙන් කරන්න අපහසුයි අපට. නමුත් ඒ වැඩේට 100ක් ඕනේනේ. යම් කිසි දෙයක් කරනකොට දැන් ඉස බානවා කියමුකෝ. ඒ ඉස බාන වැඩේ දැන් අපි 100ෙන් කරන්න අපට අමතක වෙනවා. ඇයි 100 අපට මතක නැහැ මේක 100ෙන් කරන්න ඕනේ කියලා. හැබැයි මේ ඉස තුවාල වුණාද මූණ තුවාල වුණාද කියලා බලුවම මේකක් වෙලා නැහැ. එනනම් මේ ඉස බාන සම්පූර්ණ ක්‍රියාවලිය 100 නේද කෙරිලා තින්නේ. අපි දැනුවත්ව වෙලා නැහැ. ඇත්තටම 100ෙන් ඉස බහනවද එහෙම නැත්නම් 100ෙන් ඉස බහන බව දැනගන්නවද කියලා ඇහුවොත් වඩාත්ම නිවැරදි දේ තමයි 100ෙන් ඉස බහන එක නෙමෙයි 100ෙන් ඉස බහන බව දැනගන්න එක. දැන් අපි 100ෙන් ඉස බහන බව දැනගන්න නෙමෙයි උත්සාහ කරන්නේ 100ෙන් ඉස බහන්නයි උත්සාහ කරන්නේ. එතකොට ඉස බය වෙන්නේ අමාරුයි. ඇයි ඒක අර වෙනම එකක් නඩත්තු වෙන්නේ. යමක් පුරුදු කරනකොට ඒ පුරුදු වෙන දෙයට පුරුදු නොවි පුරුදු කරන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ අපි යමක් පුරුදු කරනකොට ඒ පුරුද්දට අපි පුරුදු වෙනවා. දැන් මේක පුරුද්දට කරන්නේ. සමහර කට්ටිය ඉන්නවා මොනම කමටහන දුන්නා ආනාපාන කරනවාමයි ඇංගිලරි කරනවා. මොකද ඒකේ පුරුදු වෙලා. විතකාපු කට්ටියට අපි මොනවා දුන්නා රාජ මජ්ජම් ව්‍යංජන 20ක් එක කැම දෙනවා. ව්‍යංජන 20ක් එක තිබුණාම දැන් අපන්න තව ඕන වෙනව නේද? මේක කාලා ඉවර කරන්න බැරි එකක් නේ. එහෙම තිබිලත් කුටියට ගිහිල්ලා කොහෙන් හරි කොළ කෑලි ටිකක් හරි අරගෙන හපනවා. ඇයි අර විට හපන්න ඕනේ. දැන් මේවා හපලා හපලා මේක වළඳ ගන්න බැරුව අකු හිටන් රිදෙනවා. දත් කකියනවා. එහෙම තිබිලත් අර විට ටිකකුත් හපන්න ඕනේ. ඒ කියන්නේ එයා කොච්චර හපුව සායිමටපත් වෙන්නේ නැහැ. එහෙනම් කමඨාන භාවනාව කියලා කියන්නේ මේ අපේ වොමනාවට වඩන එකක් නෙමෙයි. හැම දෙයක්ම වොමනාවෙන් කෙරෙනවා. 100ෙන් තමයි කරන්නේ. ඒක දැනගන්න ඕනේ. අපේ දැනගන්න එකට වඩා අපි 100ෙන් කරන්න එකක් උත්සාහ කරනවා. එතන තමයි විඩාව තියෙන්නේ. යමක් ශ්‍රවණය කළාම ඒක තමන්ගේ දෛනික ජීවිතය තුලින් පුරුදු නොවීමට, ප්‍රායෝගික නොවීමට මොනවද හේතුව කියලා අපි හිතන්නේ තමන්ගේ ජීවිතය තුලින්. මමයි මේ 100යි. පොඩි කාලේ සාමාන්‍ය ඉරිදා වගේ දවස්වලට මාව එක්කගෙන යනවා එලිමානට. සතියක් විතර ඇතුළෙමනේ ඉන්නේ. පොඩ්ඩක් වටපිටාව පෙන්වන්නද කියලා යනකොට මේ අම්මා කෙනෙක් පොඩි කෝටු කෑල්ලක්. ඒකෙන් ඇත්තට පළු යන්නේ, අම යන්නේ මොකුත් නැහැ. සාමාන්‍ය කෝටු කෑල්ලකින් තලනවා ඒ දරුවට. මේ සීය ඇතුළට ගිහලා කියලා පොඩ්ඩක් ඉඳ පුතේ ප්‍රශ්නයක් තියෙනවා. මලනකට අවුරුදු 12ක් 13ක් වගේ ඇති වයස. ඊපස්සේ ඇහුවා එදුවගෙන් මේ දුව ඇයි ගහන්නේ සීයානු. බලන්නකෝ තාත්තේ මේ මුට මොකවත් මතක හිටින් නැහනේ. මොනවද කිව්වේ? කඩේට යවුවා මේ බාණ්ඩ තුනයි. දෙකක් අරගෙන ඇවිල්ලා හැවිල්ලා මගෙන් අහනවා තව මොනවද කිව්වේ කියලා. ඉතින් මෙච්චර මේ මතක නැහනේ මේ. ඒකයි මේ තලන්නේ මුට කිසිම දෙයක් මතක නැහැ. ගත්තත් 100 රුපියල් ලක්ෂයක් වෙයි. එක පැත්තක වී කරල් දෙකක් තියෙනවා. අනිත් පැත්තක සිංහ මූණු තුනක් තියෙනවා. රුපියල්ක් අරගෙන පොල්ලට දීලා කිව්වා පුතේ අම්මා ගැව්වට ප්‍රශ්නයක් නැහැ. පුතා මොනවද කැමති? ඌ කැමති අයිටම් දෙක තුනක් කිව්වා. හැබැයි ඔක්කොම බැලුවාම 70ක් 80ක් වගේ යන්නේ. 100 කියනවා ඒ අයිටම් ඔක්කොම ගන්න ඕනේ, මේක ගන්න ඕනේ, මේක ගන්න ඕනේ, මේක ගන්න ඕනේ කියලා ඕමෝම කාරණා හතක් විතර කිව්වම උට හරි සන්තෝෂයි. කිව්වා පුතේ අරගෙන එන්න මේ මම මෙතන ඉන්නවා. ඉතින් අරගෙන ආන් පස්සේ අම්මට කිව්වා ඒ කියපු ටික ඔක්කොම තියෙනවද කියලා බලන්න කියලා. ඔක්කොම තියෙනවා. ඒ අම්මා උඩ ගියා මුට බඩු තුනක් ගේන්න කියනකොට දෙකයි ගේන්න එකක් අමතකනවා. මූ හතක් විතර අරන් ගවන එකක්වත් මිස්ුනේ නැහනේ. ඒකට තමයි 100 කියනවා. දුව පුතාට තියෙන අමතක වෙන ප්‍රශ්නේ නෙමෙයි, උවමනාවක් නැතිකම. අර අයිටම් ඔක්කොම ද මූණේ කන්නේ. එයාටනේ ආස. කොහමද උවමනාව ඇති වෙච්ච එක? අම්මයි තාත්තයි ඔත්පල වෙලා ඉන්නවා. කන්න බොන්න විදියක් නැහැ. ඉතින් වත්කම් මොකවත් නැහැ. මූ ටී බල බල ඉන්නවා ගෙදර පුතා. කිසිම ගාණක් නැහැ. තියෙන්නේ මොනවද ඉතින්? ඒක කාලා ඉන්නවා මිසක් මේ මොකවත් උපයන්නේ නැහැ. හැබැයි එයාට කැමති වෙච්ච ගෑන ළමයා බන්දලා තිබ්බම රහත් වැඩ. ටෝච් ගාගෙන වැඩ. මොකද ඒ ප්‍රශ්නේ කියලා බැලුවම උවමනාව ඇති වෙලා. භාවනා යෝගියෙක් තමන්ගේ කමඨාන, තමන්ගේ නිරුත්තිය පිළිබඳ වුමනාව අඩු වුණොත් මොකවත් මතක හිටින්නේ නැහැ. දැන් අපේ හාමුදුරන්ගේ මම ඇහුව ප්‍රශ්නය 1980 ගණන් වල ආවල් ගායකයා කියපු ආවල් සින්දුව මතකද? අනේ හාමුදුර නියම සින්දු ඒක. එහෙම මතකයි. ඊට පස්සේ අපි කියනවා ආවල් අවුරුද්දේ ආවල් නළුවා රඟපාපු ආවල් සෝ එක මතකද? ඇයි තුනේ සෝ එක එහෙමම කියනවා. කතන්දර එහෙම මතකයි. එතකොට මේ ලෝකේ තියෙන අවුරුදු 20කට 30කට කලින් බලපුවා ආපුවා ඔක්කොම ඒ විදිහටම මතක තියෙනවනะ. දැන් සෝ 20ක් 25කට අපිට කියන්න පුළුවන්. සෝ 10ක් කියලා කියන්නේ පැය 30ක් කෙලින්ම. තුම්වරක් 10යි 30යිනේ. එතකොට 100ක් කියලා කියන්නේ පැය 300ක්. පැය 300ක කතාව කියන මොනම නම කිව්වත් අර සෝ එක මතකයි කියලා විස්තරي සම්පූර්ණයි කියනවා. පැය 300ක් මතක තියෙනවා. අර පැය භාගයක එක මතක නැහැ. ප්‍රශ්න වෙලා තියෙන මතකෙටින් නැති එක නෙමෙයි. වොමනාව නැති එක. පස්සේ 100ක් කියන දුව මේ පුතාට යම්කිසි දෙයක් කියනකොට වොමනාව ඇතිවෙන විදිහට කියන ක්‍රමය මේකයි. පුතේ පොල් ගෙඩියක් ගන්න ඕනේ කඩේට ගිහිල්ලා. හැබැයි තිරියොද්දක් අදලා දෙනවා ආයි දන්නවනේ අල දාලා අදලා දෙන්නේ. පොල් ගෙඩියද මතක ඉට අවුට. පුතේ ගේන්න සීනේ. දෝසි හදනවට අරියම් මේ. ඕමෝම අර කියන හැම එකකටම උට ඌමනාව ඇති කරනවා. මග මොනවා දැක්කා මොනවා කිව්වා මොනවා හිතුණා මේක අමතක නෑයි දෝෂි කන්න අනිවාර්යෙන් සීනි ගේන්න එපායි. හලවොද්දක් හම්බෙන එන්න පොල්ගෙඩි අනිවාර්යෙන් ගන්න එපායි. දැන් මේ හැම එකටම ඌමනාව ඇති කරලා. මේක කළොත් ලෝභය නැති වෙනවා. මේක කළොත් රාගය නැති වෙනවා. මේක කළොත් ద్వේෂය නැති වෙනවා. ඒ ඌමනාව අපට ඇති වෙන්න ඕනේ. නැත්තම් අසන්නන් පමනක් විලා අපි සීමා වෙනවා. අද මේ ලෝකේ ලෝභ දේශ මොහොල්ට ඇයින හැම දෙයක්ම කටපාඩම්. අලෝභ අධේශ මොහොල්ට ඇයින කිසිම දෙයක් කටපාඩම් නැ අපට අමතක වෙනවා. සීයක් නෑ අපට. ඕමනාවක් නෑ. ඕමනාවක් නැති නිසා ඒව මොකවත් ඔළුවේ රැඳෙන්නේ නෑ. දැන් අපේ ආන්දරුවන්ට අපි කියනවා ස්වාමීන් වහන්සේ මෙතන අපි ටෙන්ට් එකක් ගන්න ඕනේ. ඒ ටෙන්ට් එකේ ස්වාමීන් වහන්සේලාට ඒ අවශ්‍ය විදිහට ඉන්න පාසුකම් හදන්න ඕනේ කිව්වම ප්ලෑන් එනවා 25ක් විතර. මේ ටෙන්ට් එක මේ විදිහට ගහන්න පුළුවන් මෙතන මේ විදිහට තියලා මේ විදිහට මේ ගාත් වැඩට ගන්න පුළුවන් මේ වංගුව මේ විදිහට ගන්න පුළුවන් කියලා අපට අයිඩියා එනවා අදහස් එනවා. හැබැයි බැරි වෙලාවත් ලෝභයේ නැසඳ මේක වඩමුද කියලා අහුවාම ටික වෙලා කෙනකට මේ සීය වෙන තැනකට ගිහිල්ලා කල්පනා වෙන දියාවට ගිහිල්ලා මොකද්ද හේතුව කියලා බලනකොට මේ අපි ගොඩාක් කැමති දේ කරන්න අපට වමනා වැඩි. සමහර අවස්ථාවලදී අර ඕනවට වඩා මාංශ වෙනකොට ඒක වමනාව නැතුව යනවා. සමහර කමටන් ප්‍රතිඵල නැහැ. හැබැයි ප්‍රතිඵල නැති එක වඩලා කාලයක් යනකොට එපා වෙන්නේ මේ ඉන්නවා සමහර තපස්වරු. මොකද තපස්වරුන්ට තියෙන ප්‍රශ්නේ ඉරිදි වඩනවා. අවුරුද්දක් විතර වඩලා මොකවත් ප්‍රතිඵල නැහැ. කිසිම දෙයක් නෑ. අඟලක්වත් ඉස්සෙන්නේ නැහැ. දැන් ඇඟේ තරබාරු භාවයත් වැඩි වෙලා තේට්ටුව වැඩි වෙලා කිසිම ප්‍රතිඵලයක් නැහැ. පස්සේ රත්තරලා දාලා නිකයින. උවමනාව නැතුව යනවා ඊට පස්සේ. ප්‍රතිඵල නැති වෙනකොට උවමනාව නැති වෙනවා. අවශ්‍යතාවය නැති වෙනකොට උවමනාව නැති වෙනවා. ඒ හැම මොහොතක් ගානේ ඒ අඩුව දැකලා නිවැරදි කරන්න. ඒක නිවැරදි කරුවොත් ඒක හරියනවා. යම්කිසි කමඨාණක් වඩනකොට ඒ කමඨාණ නිතරම අමතක වෙනවනම් අපි කල්පනා කරන්න ඕනේ අමතක වෙනක ප්‍රශ්නයක් නෙමෙයි. වෙන අරමුණට යන එක මතකෙටින් එක ප්‍රශ්නයක් නෙමෙයි. හරි. මොකද්ද මේක උනේ? කමඨාන වඩාගෙන ගිය වෙල මතක් වුණා. කොයන් මතක් වුණා. ඒ කාල ට්‍රැක්ටර් දාලා වැඩ කරපුව මතක් වුණා. වී ගේන එක මතක් වුණා. වී විකුණපුව මතක් වුණා. ඒ වෙලේ හැමෝම වාඩි වෙලා ගායට කෑම කාපු එක මතක් වුණා. එතකොට මම මේ අලෝභය කියන කමඨාන වඩනවා. වඩනකොට මේ අලෝභය නැවතිලා මේ කියන විසිද්ධි ටික මතක් වුණා. එතකොට දැන් මම 100 පවත්න්න උත්සාහ කරන්නේ මේකට. හැබැයි 100 පවතින්නේ අරකට. මේකද මට වැඩිපුර ඕමනාව තියෙන්නේ අරකද කියලා බලමු. අරකට ඕමනාව වැඩි. අලෝභය වඩලා තින ප්‍රතිශතය අඩු නිසා, ලෝභය වඩලා තින ප්‍රතිශතය වැඩි නිසා අලෝභය නිතරම පැරදිලා ලෝභය ජය ගන්නවා. රාගය වඩලා තින ප්‍රතිශතය වැඩි නිසා, විරාගය වඩලා තින ප්‍රතිශතය අඩු නිසා විරාගය නිතරම පැරදිලා රාගය ජය ගන්නවා. අද්වේෂයේ මෛත්‍රිය කරුණාව දයාව වඩලා තින ප්‍රතිශතය අඩු නිසා ద్వේෂය විරුද්ධත්වය ගැටීම පරිගැනීම මේවා වඩලා තින ප්‍රතිශතය වැඩි නිසා අද්වේෂයේ පෙරදිලා ద్వේෂය ජය ගන්නවා. මෙන්න මේ ස්වභාවයන් තුළ තියෙන අඩුපාඩු ටික තමයි නිවැරදි කරන්න වෙන. ලොකු දේවල් කරන්න මොකවත් නැහැ. එතන තමයි වැරද්ද තියෙන්නේ. ප්‍රතික්ෂේප කරනවා කියන්නේ විරුද්ධයි කියන එකනේ. දැන් ద్వේෂ සිතිවිල්ලක් එනවා. ද්වේෂ සිතිල්ල ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ දැන් ඒකට ද්වේෂ කරලානේ. ඒතකොට ද්වේෂයනේ වඩලා තින්නේ. ඇත්තටම දැන් ඕන් නැති දේවල් එනවද? ඕන් නැති දේවල් තියෙනවද? ඕන් නැති දේවල් සිතේ තියෙනවද? එහෙම නැත්නම් ඕන් නැති දේවල් පිටින් සිතට එකතු වෙනවද? දැන් සිතේ ඕන් නැති දේවල් නැත්තම් බාහිරෙන් එන දේ සිතට එකතු වෙන්නේ කොහොමද? දැන් රාත් වුණා කියමුකෝ. දැන් කෙනෙක් රාත් වුණා. රාත් වුණාම කවුද උන්වහන්සේ? රාතන් වහන්සේ. නිරෝධ සමාපත්තියනේ දැන් ඉන්නේ. දැන් උන්වහන්සේට ලෝභ දේශ මොහ අපට එකතු කරන්න පුළුවන්ද? රාතන් වහන්සේට කෙලෙස් ඇතුල් කරන්න පුළුවන්ද? ඇයි බැරි? ප්‍රහීණ කරලා, නැති කරලා. එතකොට ප්‍රහීණ කළාට පස්සේ දැන් කෙලෙස් නැහැ උන්වහන්සේට. නේද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන රාතන් වහන්සේ නමකට කෙලෙස් නැහැ. සිතවිල්ලකින්වත් කෙලෙස් නැහැ. කෙලෙස් නැත්තම් කෙලෙස් ඇතුල් වෙන්න බෑ. ඒක පිළිගන්න පුළුවන්ද බැරිද? දැන් රාතන් වහන්සේ නිරෝධ සමාපත්තියට පත් වුණාම කෙලෙස් ප්‍රහීණ වුණා. දැන් කෙලෙස් නැහැ. කෙලෙස් නැති සිතකට කාන්තාවකට ඇවිල්ලා රාග ඇති කරන්න බෑ. වෙලෙන්දෙකුට ඇවිල්ලා ලෝභය ඇති කරන්න බෑ. හතුරෙකුට ඇවිල්ලා ද්වේෂය ඇති කරන්න බෑ. ඇයි? ඒක ඇති වෙන්නේ ඇතුලේ නැති නිසා. ඒකට එකඟද? දැන් මාළු බානවා. කැත කතා කියනවා. බොරු කියනවා. අනාචාරය ඇසිරෙනවා. මත්පැන් බොනවා. දැන් මේ මිනිහෙක් ඉන්නවා සම්ප්‍රදායෙන් අපයාට කියනවා අසත්පුරුෂයා කියලා. මිනිස්සු ඔක්කොම කියනවා අනේ මේ මිනිහා හරි දුෂ්ටයි. අසත්පුරුෂයි. මේ කියන අසත්පුරුෂා මිනිහාට තේරෙනවා මාළු කාලකාලම එක ඉවර කරන්න බෑ. බිව්වට ඒ වෙලේ ප්‍රශ්න අමතක කරනවා. හැබැයි වෙරි ඉදුණාම ආයි ප්‍රශ්නේ මතක් වෙනවා. ආයි ප්‍රශ්නේ තියෙනවා. මේක හරියන්නේ නැහැ කියලා ඒ මිනිස්යාට මේකේ යථාර්ථය තේරිලා සසුන්ගත වෙලා කමටන් අරගෙන මාර්ගේ වඩල රාහත් වුණා. රාහත් වුණාට පස්සේ ලෝභ දේශ මොහ තියනවාද? තිබිච්ච එකට මොකද වුනේ? ප්‍රවීණ වුණා. විශ්වාසයි රාහත් වුණාට පස්සේ කෙලෙස් නැහැ කියලා. කෙලෙස් නැති රාතන් වහන්සේගේ සිතට කෙලෙස් ඇති කරන්න පුළුවන්ද? ඇයි බැරි? හරි. ඇතුලේ නැති නිසා ඇතුල් කරන්න බෑ. දැන් අපට කෙලෙස් ඇති වෙන්නේ ඇතුලේ තියෙන නිසාද නැති නිසාද? දැන් නැති වුණොත් එනවා නම් රාතන් වහන්සේට දෙන්න එපා. ඒ උන්වහන්සේටත් නැහැනේ. හරි. මම මුල ඉඳලා අන්නම්කෝ. දැන් කෙනෙක් මාළු බානවා. ඒ මිනිස්සයා අවසට ගිහිල්ලා තැබෑරුම හරක්කුල් බොනවා. අනාචාරෙත් ඇසිරෙනවා. බොරුත් කියනවා. මේ මිනිස්සයා හරි දුෂ්ට මිනිස්සෙක් කියලා සමාජයේ සම්මුතියක් තියෙනවා. එයාට කියනවා මේ සම්ප්‍රදායෙන් අසත්පුරුෂයා කියලා. මේ මනුස්ස හැමදාම මාළු බාලා බාලා මේ මනුස්ස වල මෙච්චර මාළු කාලා තාම බඩගින්න ඉවරුන්නේ ප්‍රශ්න කරදර වලට මේ කැබෑරුමට කියලා අරකුටිය බිව්වාම ඔක්කොම අමතකනවා ප්‍රශ්න විසඳුණා හැබැයි වෙරි ඉඳුණාම ආයි ප්‍රශ්න ටික මුල ඉඳලා ආයි කොනක ඉඳලා එනවා මේක විසඳෙන්නේ නැහැ මේක හරියන්නේ නැහැ කියලා මේ මනුස්සට යථාර්ථය තේරුණා සාසනයට ඇවිල්ලා සසුන්ගත වෙලා කමඨාණක් අරගෙන වැඩුවා රාත් වුණා දැන් රාත් වුණාට පස්සේ ඇතුළ කෙලස් තියනවාද? එතකොට කෙලස් නැවත ඇතුල් වෙන්න පුළුවන්ද යාට? හරි. එතකොට කෙලස් ඇතුල් වෙන්නේ කෙලස් තිබුණොත්ද නැතිනම්ද? එතකොට යම් කිසි හදාසක් කෙලස් සිටවිල්ලක් එහෙම නැත්නම් මොනාර එකක් ඇතුල් වෙන්නේ තාම ඇතුළ කෙලස් තියෙන නිසා කියන එක පිළිගන්නවද? එතකොට දැන් මේක එළියේ ප්‍රශ්නයක්ද ඇතුළේ ප්‍රශ්නයක්ද? දැන් බාහිරව මට කෙලස් එනවා පිටින් එනවායි කියලා. ඇත්තටම පිටින් එන්නේ ඇතුලේ තියෙන නිසා ඇතුලේ නැත්තම් පිටින් එන්නේ පිටින් ඇතුලේ නැති වුණත් පිටින් එනවා නා රාතන් වහන්සේටත් කෙලස් එන්න ඕනේ උන්වහන්සේ නැවත ඉපදීමට වැඩට යන්න ඕනේ එතකොට ඇතුලේ තියෙන නිසා එළියෙන් එනවා නම් මේක එළියෙන් එනවද ඇතුලෙන් මතුවෙනවද එතකොට ඇතුලේ තියෙන ටික නම් මතුවෙන්නේ ඒකට හේතුව මොකද්ද කෙලස් නැති කරලා නැති එකද එහෙම නැත්නම් කෙලෙස්ේ තාම අඳුනගින නැති එකද නැවත මං ආන්නම් නැවත හන්නම් දැන් අපිට ලෝභ දේශ මොහ ඇති වෙනවා ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා තෘෂ්ණා ලෝභකම් ඒ තණ්හා මාන්න මේ ඔක්කොම ඇති වෙනවා දැන් මේ ඔක්කොම කෙලෙස්නේ මේ ඔක්කොම 500ක් ඉවත් ඔක්කොම කෙලෙස් මේවා ඇතුලෙන් ඇති වෙනවද නැත්නම් බාහිරෙන් ඇතුල් වෙනවද ඇතුල් වෙන්නේ ඇතුලෙන් නෑ ඇතුලෙන් ඇතුල් වෙන එක ಇಲ್ಲ දැන් ඇතුලේ නම් ඉතින් ආයි ඇතුල් වෙන්න දියාවක් නෑනේ දැන් ගේ ඇතුලේ තියෙනවා කෝපයක් අපි කියනවා ඇතුලේ ඉන්න ළමයෙකුටම පුතේක ගේ ඇතුලේ තියන්න කියලා. එයාත් ඉන්නේ තාත්තත් ගේ ඇතුලේ ඉන්නේ පුතත් ගේ ඇතුලේ ඉන්නේ කෝපෙත් ගේ ඇතුලේ තියෙන්නේ. අපි කියනවා පුතේ ඒ කෝපෙ ගේ ඇතුලේ තියන්න කියලා. ඌ කල්පනා කරනවා ඒක මොකද්ද කියලා. එහෙම එකක් නැමෙද දැන් උනේ. මතු වෙනවා කියන එක හරි. ඇතුලේ තියෙන කෙලස් තමයි ඇතුල් වෙන්නේ කියලා කිව්වොත් ඒක අර අර ගේ ඇතුලේ තියෙන දේ ගේ ඇතුලේ තියනවා වගේ. එතකොට ඇතුලේ තියෙන කෙලස් මතු වෙනවා. දැන් බාහිරින් ඇතුල් වෙනවද ඇතුලෙන් මතු වෙනවද ඇතුල් වෙන්නේ දැන් ඇතුලෙන් මතු වෙනවා නම් ඒකට හේතුව කෙලෙස් නැති කරලා නැති එකද? එහෙම නැත්නම් කෙලෙස් හඳුනාගෙන නැති එකද? උත්තරේ එකයි තියෙන්නේ අපේ හඳුනන්නේ. අන්ත දෙකක් තුලම නිවන නැහැ. එකක තුල විතරයි නිවන තියෙන්නේ. කෙලෙස් නිරෝධ කරපු නැති නිසා කෙලෙස් ඇති වෙනවද? එහෙම නැත්නම් කෙලෙස් හඳුනාගෙන නැති නිසා කෙලෙස් ඇති වෙනවද? නිරෝධ වීම තුලින් කුමක් සිද්ධ වේද? නිරෝධ වීම කියලා කියන එක තුලින් කුමක් සිද්ධ වේද? කෙලෙස් ටික ඔක්කොම ගියා. එතකොට රාතන් වහන්සේලාට ලෝභය ගැන දේශනා කරන්න බෑ. ඇයි? කෙලෙස් ටික නැහැනේ. දන්නේ නැහැ. එතකොට ලෝභය දේශනා කරන්න බෑ. මෝහය දේශනා කරන්න බෑ. රාගය දේශනා කරන්න බෑ. ඒවා පිළිබඳව උන්වහන්සේලා දන්නේ නැහැ. දැන් මේ මම කිව්වත් ඔබ වහන්සේ එකඟ වෙනවද? ලෝභ දේශ මෝහ ගැන උන්වහන්සේලාට දේශනා කරන්න බෑ. ඇයි? අර ඔක්කොම ගිහිල්ලානේ. නිරෝධ වෙලානේ. නැති වෙලානේ. එතකොට කෙලෙස් නිරෝධ වෙලාද? අඳුනගත්ත නිසා ක්‍රියා විරහිත වෙලාද? කෙලෙස් නිරෝධ වෙලාද? එහෙම නැත්නම් අඳුනගත්ත කෙලෙස් ක්‍රියාත්මක භාවෙන් තොර වෙලාද? එහෙම නැත්නම් ක්‍රියා විරහිත වෙලාද? මොකද්ද වෙලා තියෙන්නේ එතන? රාතන් වහන්සේගේ සිතේ කෙලෙස් නිරෝධ වෙලාද? එහෙම නැත්නම් කෙලෙස් අඳුනගෙන ක්‍රියා විරහිත වෙලාද? ඔව්, දැන් මේ නිරෝධ කියන වචනය තුල මේ අපට පැටලවිල්ලක් තියෙනවා. හරියටම අපි දැනගන්න එපා. නිරෝධය කියලා කියන්නේ නැති වෙනවා. නැති වෙනවා. නැති වුණ කෙනෙකුට ලෝභය ගැන කියන්න බෑ. ඇයි? ආ දන්නේ නෑනේ. මැකුවම මොනවාර තියෙනවද පොතේ? දැන්සලෙන් ලිව්වා. ඒක ආයි මැකුවා. මැකුවම නෑ මොකද? ආයි අලුත් එකක්නේ. දැන් ඒ වගේ මේ නිරෝධ කියන එක තුලින් සම්පූර්ණ නැතිවීමක් නම් තියෙන්නේ කිසිම රාතන් වහන්සේ නමකට බුදුවරයෙකුට ලෝභ දේශ මොහ ගැන දේශනා කරන්න බෑ. නැති වෙලානේ. ඇත්තටම නැති වෙලාද? තියෙන එක හඳුනාගෙන ක්‍රියා විරහිත වෙලාද? ක්‍රියා විරහිත වුණොත් නවත ක්‍රියාත්මක කරන්න බැරිද? දැන් ක්‍රියා විරහිත දැන් සූචක ඕෆ් කරනවා අපි. ආයි ඕන් කරන්න බැරිද? එතකොට දැන් ක්‍රියා විරහිත වුණා තර නවත ක්‍රියාත්මක වෙන්න එපායි. එතකොට රාතන් වහන්සේගේ මානසිකත්වය මොකද්ද? මේ හැම ප්‍රශ්නෙම සරල උත්තරේ මොකක්ද දන්නවද? අවසරයි ස්වාමීනි, ඒක කියන්න මම රාත් වෙලා නැහැ. මම උත්තරේ ඔච්චරනේ උත්තරේ. ඒක දුන්න ගමන් අර සේනම ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. හැබැයි ඔබ වහන්සේ එතනට එන්නේ ඔබ වහන්සේ අරක කොමර කියන්නේ නදනවා. මම ආන ප්‍රශ්න වලට උත්තර ඕන නෑ. ඒක එහෙම නෙමෙයි. මෙහෙම දැන් එහෙම උත්තර කල්පනා කරන අපේ හාමුදුරුවෝ නිකම්වත් කල්පනා කරන ස්වාමිනී. ඒක කියන්නේ මම රාත් වෙලා ඉන්න එපා. රාත් වෙනච්ච දවසට කියන්න. දැන් මේ ප්‍රශ්න 500ට උත්තර දෙන්න ඕනේද? මේක ඇයි මම මෙහෙම අරස් ප්‍රශ්න ඇහුවේ කියලා බැලුවාම තාම අපි කමඨාන වඩනකොට හරියටම කමඨාන තේරුම් අරගෙන නෑ. දැන් ඇත්තට ඕම ප්‍රශ්න අහනකොට දැන් මේම රාතන් වංශෙට ඉදෙනවා. එතකොට රාතන් වංශෙට මේම වෙන්න බැරිද? එහෙම බෑනේ. ඇයි එහෙම වෙන්න බැරි? රාතන් වංශේ මේමනේ කරන්නේ. ඇයි එහෙම කරන්නේ? දැන් ඕමම ප්‍රශ්න වලට උත්තර දීදී සාකච්ඡා කරන කෙනාට තේරුන්නේ ඒක හරියට කියන්නේ මම ඒක තේරුම් ගන්න එපා. මම රාත් වෙලා ඉන්න එපා. මම රාත් වෙලා නැති නිසා ඒක මට කියන්න තේරෙන්නේ ප්‍රශ්න 500ක් තියෙන එකකටත් උත්තර දෙන්න අර උත්තරෙන් 500ටම උත්තර දුන්නා හා සමානයි. කමඨාන නිවැරදිව තේරුම් නොගත්ත නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේක. ගොඩාක් දේවල් ශ්‍රවණය කළාට ඒක හරියට තේරුම් ගන්න අපෝසත් වෙච්ච නිසා ප්‍රශ්නයක්. දැන් අපි කමඨාන වඩනවා. කමඨාන වඩනකොට ඒ කමඨාන වඩන සිතට ලෝභ දේශ මෝහ එනවා. ඒකට හේතුව මොකද්ද? ඒකට තියෙන එකම එක විද්‍යාත්මක හේතුව තමයි, විදර්ශනාත්මක හේතුව තමයි, චිත්තානුපස්සනාවේ හේතුව තමයි. ඒකින චෛතසිකය, එහෙම නැත්නම් ඒකින කමඨාන, එයා ඒකින කෙලෙසෙන් දැක්කා. එක සිතවිල්ලක් තුළ චෛතසික 121ම අන්තර්ගතයිනේ. ස්වාමිනී මේට වඩින්න. දැන් මේ සිතවිල්ල තුළ සිතවිලි කීයක් තියෙනවද? 121ක්ම තියෙනවා. ස්වාමිනී මේට වඩින්න කියනකොට උන්වහන්සේ ඉන්න නිසා අපේ විශේෂ කෙනෙකුට එතන ඉන්න බෑ. අපේ විශේෂ ආරාධිත ස්වාමීන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේට තමයි සතන අදලා තින්නේ අපි. ඉතින් මේ ආන්දර නිකන් ආකයි නන්දලා ඇවිල්ලා ටක්ගල එතන වැඩ හිටියා. දැන් අපට ප්‍රශ්නය. ස්වාමිනි මෙහාට වඩින්න. මේකෙන් කියන්නේ දෝමනස්ස සාගත දිට්ඨි සම්ප්‍රයුක්ත ලෝභ සාගත සිතක් ඒ ස්ථානයේ පිළිබඳව. ඒ ස්ථානයේ ලෝභයක් ඇතිලා තින ඒකට දුකකුත් ඇති වෙලා කම්පාවකට අයින් කරගන්න මෙයා දන්නේ. හැබැයි එතන ඉන්න ස්වාමීන් වහන්සේට ගිලම්පස ටිකක් දෙන්න ඕනේ දානසාලර ගෙනියන්න. ස්වාමිනේ වඩින්න. දැන් මේ කියන්නේ මොකද්ද? සෝමනස්ස සාගත දිට්ටි සම්ප්‍රයුක්ත දාන සිතක් මේ ඇවිල්ලා තියෙන්නේ. මේක වඩින්න කියන එක තුල 121ම තියෙනවා. දැන් මේක අපට මේට වඩින්න කියන එක තුලින් අපි යම්කිසි බලාපොරොත්තුවක් තිබුණාම ඇලිමක් ඇති වෙන්නේ නැද්ද? ඒ උනාසෙ වෙතෙන් අයින් කර ගැනීම සඳහා අපට ගැටීමක් තිබුණොත් ගැටිමේ සිත පටිගයක් ඇති වෙන්නේ නැද්ද? එතකොට දැන් මේ එක හදාසක් තුල ඒ හදාස සිතන මානසිකත්වයේ තුල දැන් ඒ අදහස වෙනස්ුල් නැද්ද? ගිලම්පස දෙන්න ඕනේ කිව්වාම ඒක ලස්සන සිතවිල්ලක්, දාන සිතවිල්ලකට උනා. උන්වහන්සේ වෙතෙනින් අයින් කරගන්න ඕනේ පටිග සිතවිල්ලක් උනා. උන්වහන්සේ එතන ඉන්නක ටිකක් කරදර උන්වහන්සේට යාපතක් වෙන්න ඕනේ කියලා එතන මේ මෛත්‍රී සිතක්. දැන් මේ විදිහට අර මානසිකත්වයට අදාළව ඒ සිතන ස්වરૂපයට අදාළව අපි හින්න මානසිකත්වයට අනුව දැන් අරක වෙනස් වුණා නේද? ඔච්චරයිනේ අපේ හඳුනේ අදන්න තියෙන්නේ. මම වාඩි වෙලා ඉන්නකොට කම්තා නානාපන ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි මේ ආස්වාස ප්‍රාස්වාස කරමි කියන හඳුනාගත්ත මේ සිත තුලත් 121ක තියෙනවා. බැරි වෙලාවත් මම එක චෛතසිකයක් අර මානසිකත්වයෙන් ගන්න ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි ආස්වාස කරමි. ඕම බලාගෙන ඉන්නකොට මට හිතෙනවා ගන්නවා දහනවා ගන්නවා දහනවා ඕමම උදැල්ලේ පස්පිඩ ගන්නවා දහනවා ගන්නවා දහනවා. දැන් ඕමම අරක ඕමම පෙරලා වෙලට ගිහිල්ලා කොටනවා වාගේකකට එන්නේ නැද්ද ඒක? ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස වීටික කපනවා දානවා වීටික කපනවා දානවා ඕම ඕම එක වෙනස් වෙන දැන් ගොයම් පාගන තැනට යන්නේ නැද්ද? ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස සුලඟට මෙහාට එළවෙනවා මෙහාට පෙරෙනවා මෙහාට දැන් පැයිච්ච අර ඒ වෙල මතක් වෙන්නේ නැද්ද? එහෙනම් මේකින චෛතසිකය පවතින ස්වභාවයට අනුව අරක වෙනස් වෙනවා. චෛතසිකය නිර්මාණය වෙන්නේ තරංගයකින්. තරංගයක් නෙවෙයි අණු ගණනාවක්. හැම අණුවක්ම භ්‍රමණය වෙන්නේ නැද්ද? ඒ හැම අණුවකම න්‍යාස්තියක් තියෙනවනේ. ඒ හැම අණුවෙම මේ ලෝකෙම විශ්වෙම තියෙන තොරතුරු ටික තියෙනවනේ. එක චෛතසිකයක් තුල මුළු විශ්වය අන්තර්ගතයි. එතකොට ඕනම එකක් ඕනම වෙලාවක ඒකෙ මතුවෙන්න පුළුවන්. මේ පිළිබඳ සීය නැහැ. අපි චෛතසිකේ නිවැරදිව දැකලා නැහැ. අර මොනවද එක හඳුනාගත්ත චෛතසිකයට සමවදින්න උත්සාහ කළා. ඇයි චෛතසිකයක් එක විදිහට පවතින්නේ නැත්තේ? අණු ලක්ෂයක් දෙකක් එකතු වෙලා චෛතසිකයක් ඇදෙනවා. හැම අණුවක්ම භ්‍රමණය වෙනවා. ඒ හැම භ්‍රමණයකම න්‍යාස්තියක් පවතිනවා. ඒ හැම චෛතසිකයකම තියෙන හැම අණුවකම තියෙන භ්‍රමණ වේගයේ සෙනෙහෙන් සෙනෙහෙන් වෙනස් වෙනවා. ඒකේ තියෙන තොරතුරු සෙනෙහෙන් සෙනෙහෙන් වෙනස් වෙනවා. එතකොට දැන් චෛතසිකයක් වෙනස් වෙන්න බැරිද? පුළුවන්. ඕනම මොහතක ඕනම චෛතසිකයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් ඕනම මොහතක වෙනස් වෙන්න පුළුවන් චෛතසිකයක් තමයි මේ මං අඳුනගත්තේ කියන එක පිළිබඳ සීය නැ අපට. අරමුණක ඉන්නේක හොඳයි යාපත්. හැබැයි මම ඉන්නේ මොන අරමුණේද කියන එක දැනගන්න ඕනේ. අරමුණ වෙනස් නොකර තියාගන්න එක ක්‍රමයක් තියෙනවා. මම අරමුණක ඉන්න වේසන කෙනෙක් කියන එක පිළිබඳ සීයෙන් ඉන්නවා. දැන් එයාට අරමුණක් තියෙනවද? නැහැ. ඇයි? අරමුණක් ගත්තොත් නේ වෙනස් වෙන්නේ. ගොයම් පැලයක් ගත්තොත්, කුටිය ගත්තොත්, බඩමුට්ටු ගත්තොත්, කෝප පිංගම් ගත්තොත් මොන හරි අරමුණක් ගත්තොත් නේ වෙනස් වෙන්නේ. අනිත්‍ය කියන ධර්මතාවයට ඇතුල් වෙන්නේ. මම එක අරමුණකින් උත්සාහ කරන කෙනෙක්. දැන් අරමුණක් ගත්තද කිසිම අරමුණක් කරන්නේ නැහැ. ඒ නිසා අරමුණ වෙනස් වෙන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕනේ කමඨාන පාලනය කරගන්න. අපි දක්ෂ වෙන්න ඕනේ කමඨානට කමඨාන් දෙන්න. අපි දක්ෂ වෙලා තියෙන්නේ කමඨාණෙන් කමඨාන් ගන්න. කමඨාන්ට කමඨාන් දෙන්න තැනට එන්න ඕනේ. ඒ මොනොත් විතර මේක වැඩෙන්නේ. කමඨාන අපි උපයෝගී කරගෙන ඒ කමඨාණෙන් කමඨාන් ගන්නවයි කියලා කියන වැරදෙන තැන් අනන්ත තියෙනවා. ඒ සෙනෙහක් පාසා මේක වෙනස් වෙනකොට සෙනෙහක් පාසා මේක වෙනස් වෙනස් අරමුණු වලට වෙනස් වෙනකොට දැන් අපි කරන්නේ මොකද්ද? එක අරමුණකින් උත්සාහ කරන එක. ඒ අරමුණකින් උත්සාහ කරන හැම මොහොතෙම අපි කරන්නේ අර කැඩිච්ච එහෙම නැත්නම් වෙන් වෙච්ච අරමුණෙන් නැවත අර පරණ එකට ගේන එක. හැබැයි දැන් මේක වෙනස් වෙලා වෙන එකට ගියානේ. කලිනුත් එක අරමුණකදී දැනුත් එක අරමුණකින් නෑ වෙන අරමුණක්. හැබැයි එක අරමුණක්. හැබැයි ආයේ අරමුණට එනකොට අපි හිතනවා නවත අරමුණට ආව දැන් නම් අරමුණේ තියෙන. හැබැයි කලින් තියෙන අරමුණයි වෙනස් වෙලා නැවතගෙන ආපුවාට පස්සේ තියෙන අරමුණයි දෙක එකද? දෙක. එහෙනම් මේ ලෝකේ හැම මොහොතක් ගානේ මේ පවතින ධර්මතාවය හැම ශණයක් ගානේ මේක මේ මේ ධර්මතාවය පවතිනවා. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ගොඩාක් දුරට යට ඒ අරමුණේ ඉන්න පුළුවන්. ඇයි ඉන්න පුළුවන්? යාට අරමුණක් නැහැ. ඒ නිසා ඒ අරමුණේ ඉන්නවා. අරමුණක් තිබුණොත් අරමුණක ඉන්න බෑ. බාහිරව කෙලස් එනවා නෙමෙයි. ඇතුලේ කෙලස් තියෙන නිසා ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් රාගයේ නසපු කෙනෙකුට කාන්තාවරු අඩු නිර්වතෙන් යනවායි කියලා ප්‍රශ්නයක් තියෙනවද? නෑ. ඇයි? රාගයේ තිබුණට ඇතුලෙන් මතුවෙන්නේ නෑ. කෙලස් නෑ. අනාගාමි කෙනෙකුට එහෙම කෙලස් හැදෙන්නේ නැද්ද? නෑ. අනාගාමි කෙනේ රාත් කෙනේ පාර යනකොට එයාට ලෝභය ඇති වෙනවද? ප්ලාස්ටික් කැලි බඩු මුට්ටු අර මේවට ආසයි තනද? නෑ. ඇයි? ඇතුලේ නැති නිසා මතුවෙන්නේ නෑ. පේන්න තියෙන ප්‍රශ්නයක් නෑ. අදලා නැත්තම් පාපිස්ස ළඟින් යනකොට ටිකක් ස්ලෝ වෙනයි. ලස්සන පාපිස්ස මේක හොඳයි අඳ ළඟ දාන්න. මේ පාපිස්ස කෝ මේක හොඳයි මිදුලට දාන්න. ඇයි අර දකින දකින් ඔක්කොම ගන්න ඉතින් ඇතුලේ තියෙන නිසා තමයි මේ තෙන්නේ. බාහිරව කෙලස් එනවා නෙමෙයි. ඇතුලේ තාම කෙලස් තියෙනවා. ඒ නිසා බාහිර වෙනවා. බාහිරව එනවා. ඇතුලේ කෙලස් තියෙන නිසා. ඇතුලේ කෙලස් නැත්තම් බාහිරද එතනම නවතිනවා. සංඥාවක් ඇතුල් වුණාම කෙලෙසයක් මතුවෙන්න ඇතුලේ තියෙන්නෙපා. ඇතුලේ නැත්තම් සංඥා මතුවෙන්නේ නැහැ. ඇතුල් වෙන්නේ නැහැ. රාතන් වහන්සේගේ Nirodha Samapatti ඇත්තටම මොකද්ද කියලා කිව්වම ඒක Nirodha වෙලා නැහැ. හැබැයි Nirodha නොවුන Samapatti මොන Samapattiද කියලා බැලුවාම Nirodha නොවුන Nirodha නොවුන පවතින Samapattiක් ඒක. ඒක පවතිනවා Nirodhat වෙලා. ඒ නිසා තමයි මේ බුදුවරුන්ට ලෝභ දේශ මොහගෙන ගොඩාක් ලස්සනට විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා තුල ඒක නැහැ. එහෙනම් මේ ඔක්කොම තියෙන්නේ කොහොමද? දැන් ඒවා කියන්න හිතන්න එපා. අපි දැන් මේ මොහොතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාගය පිළිබඳව. පින්වත්නි, රාගය කියන්නේ දැන් ඕම එකක් රාතන් වහන්සේ නමක් කියනවා නම් දැන් උන්වහන්සේ මේ රාගය ගැන කියන්නේ හිතන්න එපා. ඒ රාගය ඇති වෙන ක්‍රම කියන්න එපා. දැන් ඒ කියනකොට සිතිවිලි ඔක්කොම ඇවිල්ලා ඉවරනේ. කෙනෙක් කියනවා මේ මට පුංචි කාලේ ඉඳලා රාගය ඇවිල්ලාම නැහැ. එහෙම කියනවනම් එයාට රාගය ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. පුංචි කාලේ ඉඳලා රාගය ඇවිල්ලා නැත්නම් එයා රාගය අඳුරන්නේ කොහොමද? මට පුංචි කාලේ ඉඳලා රාගය ඇවිල්ලා නැහැ කියලා කියන්නේ මෙයා රාගය අඳුරන. ඒ කියන්නේ එයාට රාගය ඇවිල්ලා. එහෙනම් රාතන් වහන්සේගේ Nirodha Samapatti මොකද්ද කියලා බැලුවාම කෙලෙස් ක්‍රියා විරහිත වෙච්ච ස්වභාවය. ඒක තුල මේ නැවත මතුවීමක් නැහැ. ඇයි මතුවීමක් නැත්තේ? අර මතුවෙන දේ Nirodha වෙලා. කෙලස් ටික තියෙන උන්වන්ස ඔක්කොම අඳුරනවා. සමාජයේ තියෙන තොරතුරු ටික දන්නවා, පවුල් වල විස්තර දන්නවා. පුංචි කාලේ ඉඳලා ජීවත් වෙච්ච රටාව දන්න, අඟුලිමාල දන්නේ නැද්ද? කඩුවෙන් කෙටුවොත් මැරෙනවා කියලා. පීය මෙහෙම ඇතිල්ලුවත් කැපෙනවා කියලා දන්නේ නැද්ද? දන්නවා. හැබැයි ඇයි දැන් ඒ කෙලස් හැදෙන්නේ නැත්තේ? ඒක ක්‍රියා විරහිත වෙලා. ක්‍රියා විරහිත වුණොත් නැවත ක්‍රියාත්මක වෙන්න බැරිද? පුළුවන්. හැබැයි වෙන්න පුළුවන් දේ Nirodha වෙලා. රාතන් වහන්සේගේ සිතේ කෙලෙස් ක්‍රියා විරහිත වෙලා. ක්‍රියා විරහිත වෙච්ච එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි වෙන්න පුළුවන් කියන ධර්මතාවය Nirodha වෙලා. ඒක තමයි Nirodha වෙලා තියෙන්නේ. නැත්තම් වෙන මොකක් Nirodha වෙලා නැහැ. අර Nirodha වුණා කියලා කිව්වම අපි හිතනවා සේරම ටික අර මකණෙන් මැකුවා වාගේ. ටැන්සන ලියපම මකණෙන් මැකුවා වාගේ පිරිසිදු නැහැ. එහෙම එකක් වෙලා නැහැ. ගෞතම බුදුහාමුදුරුවෝ දන්නවා මේ යසෝදරා මගේ බිරිඳ ගී කාලේ පැවිදි වෙන්න කලින් සිද්ධාත් කුමාරගේ භාර්යාව මේ ඉන්න රාහුල කුමාරයාට දාව ඉපදිච්ච දරුවා මම රම්මේ සුභ මේවල ඉති දැන් බුදුහාමුදුර ඔක්කොම දන්නවනේ. එතකොට දැන් බුදුහාමුදුරේ කෙලෙස් ඔක්කොම දන්නවනේ. හැබැයි කෙලෙස් ඇති වෙන්නේ සිතවිල්ලකින්වත්. ක්‍රියා විරහිත වෙලා තියෙනවා. විරහිත වෙච්ච හැම එකක්ම නැවත ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ක්‍රියාත්මක වෙන්න පුළුවන් ධර්මතාවේ Nirodha වෙලා. කෙලෙස් ක්‍රියා විරහිත වෙලා ක්‍රියාත්මක වෙන ධර්මතාවේ Nirodha වෙලා. එන්න තමයි Nirodha Samapatti කියලා කියන්නේ ඒ වචනවල යථාර්ථي අර්ථය අපිට තේරිලා නැහැ. ඒක විග්‍රහ කරන්නේ ඒක වඩපු කට්ටිය නැහැ. ඒ නිසා නිකන් අර්ථකථනය කරන කෙලෙස් ඔක්කොම Nirodha වෙලා එනවා. දැන් Nirodha උනාට පස්සේ උන්වහන්සේ කඩ පියාණින් ඉන්න ඕනේ. ඇයි? කියන්න මොකෝ නැහැ ඔක්කොම Nirodha වෙලා නේ උන්වහන්සේ දන්නේ නැහැ නේ. දන්නව නම් කෙලස් තියෙනවා. දන්නව නම් කෙලස් තියෙනවා. එතකොට තාම Nirodha වෙලා නැහැ. ඒකිනේ Nirodha Samapatti ඒකනම් කිසිම රාතේකට බණ කියන්න බෑ. උදෝරේකට බණ කියන්න බෑ. කෙලෙසල ක්‍රියාකාරී ස්වභාවය ක්‍රියා විරහිත වෙනවා. එනම් උන්වහන්සේලා තුල කෙලෙස් නැහැ. ඇයි? විරහිත වෙලා. හැබැයි විරහිත වෙච්ච එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ තිබුණොත් නැවත ඉපදෙනවා. අන්න ඒ ධර්මතාවේ නිරෝධ සමාපත්තිය. ඒක නිරෝධ වෙලා. ඒක නිරෝධ වෙලා. කමඨාන් වඩනකොට ඒ කමඨාන් නිතරම නිවැරදි කරන්න ඕනේ. ඒ කමඨාන් වල තියෙන දෝෂ හදන්න ඕනේ. පැයක් කමඨාන් වඩනවා නම් අඩුමතරම් පැය දෙකක්වත් ඒක අඩුපාඩු නිවැරදි කරන්න ඕනේ. සෙනෙහක් පාසා ඒ කමඨාන් වල දෝෂ තියෙනවා. ඒ දෝෂ නිසා තමයි මෙච්චර ඉපදෙන්නේ අපි. මේ වෙනකොටත් මේ ධර්මතාවය විනාඩි 5න් රාත් වෙන්න පුළුවන් නම් රාත් වෙච්ච බවට සාක්ෂි තියෙනවනේ. දැන් මම අවුරුදු ගානක් මේක වඩන මොකද ප්‍රතිඵල නැත්තේ? එහෙම හිතන්නට අවශ්‍යයි. ඇයි මම ඒ කට්ටිය තරම්ව දක්ෂ නැද්ද? මෙච්චර වොමනාවක් මට තියෙනවනේ සසරෙන් එතර වෙන. ඇයි මේක වැඩෙන්නේ නැත්තේ? ඇයි මේකින ධර්මතාවය මට එන්නේ නැත්තේ? පුද්ගලයේ සත්වයක් නැහැ කියලා මම පිළිගන්නවා. මම මේක කියන හැමෝට පුද්ගලයේ සත්‍යයක් නැහැ කියලා. හැබැයි කවුරුන් මට ප්‍රසිද්ධිය නිඳා කළාම අපහාස කළාම මරන්න තරම් තරහා යනවා. ඒතර කොහෙන්ද මේ පුද්ගලයා ආවේ? මේ සත්‍ය කොහෙද ජීවත් වෙන්නේ? කොතනින්ද මමතු වෙලා ආවේ? මේ දුර්වලකම් අඩුපාඩු වලට හේතු හොයලා ඒවා නිවැරදි කරන්න එපායි. මේ සසරෙන් එතර වෙන්න අපට ඇත්තටම ඕමනාවක් තියෙනවා නම් අපි කරන්න ඕනේ කමඨාණට වඩා අඩුපාඩු නිවැරදි කරන්න ඕනේ. අපට ප්‍රඥාව මදි. කියන දේ හරියටම ඒ වෙලෙම තේරුම් අරගෙන ඒ වෙලෙම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ විනාඩි 5 ඇතුළත රාත් බෝධියටපත් වෙන්න අපට ප්‍රඥාමදි. වැටි වැටි දනිස් තුවාල කරගෙන, ඔම්බවල් තුවාල කරගෙන, දත් කඩාගෙන, නැවත නැවත නැකිට නැකිට බිත්ති අල්ලල්ල ඔහොම තමයි යන්න වෙලා තියෙන්නේ. අඩුපාඩු හදාද තමයි යන්න තියෙන්නේ. කමඨාන් නිතරම සාකච්ඡා කරලා නිවැරදි කරන්න ඕනේ. වඩන කමඨාන හරියටම වැඩෙනවද? මේක නිවැරදි ලෙසද මම වඩන්නේ? මට වැරදිලාද? මේක නිතරම ගවේෂණය කළ බලන්නට ඕනේ.